දැන් මෙතුමා කිව්වා කාරක සභා අවස්ථාවේදී යෝජනා වලට මේක විවෘතයි කියලා. දැන් අගමැතිතුමා යෝජනා ටිකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේ අපිත් යෝජනා ඉදිරිපත් කරානේ. අර එල්සී ඕපන් කරපු අයට මේක දෙන්න, පෝරසාන ආධාර දෙන්න කියලා යෝජනා තියෙනවා. දැන් අපි දැනගන්න කැමති මේ යෝජනා සම්මත වෙනවා. දැන් එහෙනම් අගමැතිතුමාත් යෝජනා කරලා තියෙනවා. අපිත් යෝජනා ඉදිරිපත් කරනවා. දැන් එතකොට ඔබතුමාලා මොකද කරන්නේ?